ඉක්මනට රහත් වෙන්නේ අවුරුදු 70ක් 80ක් වෙලා බැට කාලා බැරි ගෑයිච්ච කෙනාද අත් අවුරුදු පුංචි පොඩි නමද? ඇයි? ඒ කතන්දරය දන්නේ. අපිටයි මෙච්චර ඉක්මනට මේ ඔක්කොම තේරුනේ. පොඩි කාලේනේ. රාගය අඳුරන්නේ, ලෝභය අඳුරන්නේ, ද්වේෂය අඳුරන්නේ. පලිගන්න ඕන නම් පලිගන්නේ කොහොමද කියලා දන්නේ. ඒකට වෙනම පුහුණුවක් ලබන්න ඕනේ. කුණු වරප දන්නේ. කැත කතා දන්නේ. එතකොට ඒ කට්ටියට තේරෙනව ටක් ගාලා. වැඩෙනවා මාර්ග ඉක්මනට. අත් අවුරුද්දෙන් ඉක්මනට වැඩෙනවා. 16 වෙන්න කලින් වැඩෙනවා. ටිකක් ප්‍රමාදයි. 16 පැනනට පස්සේ ටිකක් අමාරුයි. 50 පැනනට පස්සේ කොමුටවත් අමාරුයි. 80 පැනනට පස්සේ බුදුවරුන්ටත් බෑ මේ වැඩේ කරන්න. ඒ කියන්නේ ගොඩාක් අමාරුයි. ඒ කියන්නේ ඒ කාලේ ක්‍රමානුකූල වැඩි වෙන්න එයා කෙලෙස් සඳුරන ප්‍රතිශතය වැඩි. කපටිකම් දන්නවා වැඩි. ප්‍රෝඩාව දන්නවා වැඩි. බොරුව දන්නවා වැඩි. උපක්‍රම කුමන්ත්‍රණ ඒවා වැඩිපුර දන්නවා. දැන් ඒවා කොහොමද නිවන් දක්කන්නේ? බණවර 500 කියන්න එපාය. අර පොඩි කෙනෙක් එකයි කියනවා. ඇයි? එයා මොකවත් දන්නේ නැහැ. එයාගේ සිතේ සංසාරයේ පුරුදු තිබුණාට කෙලෙස් තිබුණාට අවදි වෙලා නැහැ. අවදි වෙන්න කලින් දාහන එක අර ටික ඔක්කොම යටපත් කරගෙන වැඩෙනවා. ඉක්මනට rahat වෙනවා. ඒවා තිබුණාම තමයි අමාරු යට තේරුම් කරන්න. එකතු කරලා ගොඩාක් පුරුදු කරපු කෙනෙක් පැවිදි වුණා මොකද කරන්නේ? පොඩි පොඩි කෝටු කැලි වැටෙන ඔක්කොම එකතු කරනවා. මොකද දර ආඳුරු දර හරි මොකද දන්න වාද කොලොක්කම මේ අතුගල එකතු පොර ආඳුරු කොම්පෝස් පොර. ඒ කියන්නේ මේකේ කිසිම දෙයක් මොකුත් විසි කරන්නේ නැහැ. අර පොලිතින් නෝර ඔක්කොම එල්ල කාන්ට පිය දාලා ලස්සන්ට නවනවා ඇඳයට තියයි. අයි මොනවාරි දාගන්න පුළුවන් නේ ආඳුරු. යෝගට් කෝප් ලස්සන්ට ඕදලා පිය දාලා මොනවාරි දාලා වාන්න පුළුවන් නේ ආඳුරුනේ. බලනකොට කුණු ඩස්බින් එකක්වත් එළියට එන්නේ නැහැ. උන්වහන්සේ ඩස්බින් ඔක්කොම ආයි රීසයිකල් කරලා ඔක්කොම ගබඩා කරනවා. කොහොමද අර එකතු කරන පුරුද්ද? උන්වහන්සේ දැක්කාම අපට හිතෙන නැවත පැවිදි වෙන්න වෙයි වාගේ ඒ තරම් කලකිරෙනවා. ඒ චරිතය හදන්න බෑ. අඳුන් කූරු පත්තු කරාම අපි විසි කරනවනේ. ඒව විසි කරන්නේ නැහැ. අර කූරු පත්වල ඉතුරු වෙච්ච අර පුංචි කෑල්ල පස්සට ඒ ඔක්කොම ගන්නවා. දත් ආරන්ද. බලනකොට ඩස්බින් එකක්වත් එළියට එන්නේ නැහැ. අපි බලනවා වැලි ටික. සාමාන්‍යයෙන් ඒක මම මේ අනලා කලලත් තිබ්බනේ අඳුන් කුරු ටික. ඒක දත් ආරන්ද වැලි ටික padikamaට දැම්ම සාමාන්‍යයෙන් කෙල ගන්නකොට බලනකොට මොකවත් දෙන්නේ නැහැ එළියට. අර ලොකු ඩස්බින් පෙට්ටිය කිලෝ 70ක් විතර බර. ඒක හිම රීසයිකල් වෙලා. ඒක නැවත එම ආයි ප්‍රයෝජනට අරගෙන ඒවා. ඕම් ඒ එකතු කරලා වැඩි වෙච්චාම තියෙන මානසිකත්වය. ඇයි? එයා වැඩිපුර එකතු කරපගෙන. ඒ නිසා කිසිම දෙයක් විසි කරන්නේ නැහැ. පරණ බාටාව කරනවා මම විසි කරනවන්නේ. ඒක අර ගිනි තියෙන තැනට දාලා තියෙන කවුරු කෙනෙක් එක පුච්චනකොට පුච්චයි කියලා. නෑ. ඔසර් එකට ගන්න පුළුවන්. ඔසර් එකට ගන්න පරණ බාටාව ඇණියක් ගාලේ කෙල්ලලා තියෙන අර කැඩිච් එක. මොනර අවශ්‍ය වුණාම ගිල බලනකොට බාටාවක් බිත්ති එල්ලනවා. ඒක අරගෙන ඒකෙන් පොඩි කැලක් කපලා ඔසර් එකට ගන්න. ඉතුරු කැල එල්ලලා තියෙනවා. කිසිම දෙයක් විසි කරන්නේ නෑ. එහෙම විසි කරන සිරිතක් නෑ. කොස්සක් ගෙවුනාම අපි විසි කරනවා. ඒ ගින්නට ද නැහැ. ලස්සන්ට අර ඇනෝකම් බුරුල් කරලා යට කැල ගල්ලා මිට සුද්ධ කරලා තිනා තවත් කොස්සක මිට ගන්න මේ මිට ගන්න. කොහොමද උන්වහන්සේගේ ටෙක්නික් එක? කිසිම දෙයක් විසි කරන්න. ලෝභයේ ඕනෝට වඩා පුරුදු කරලා පැවිදි වුණාම උන්වහන්සේගේ ලෝභයේ කඩන්ඩම ගුරුවරයාගේ ආයුෂ 70%ක්ම ඉවරයි. ලෝභෙටමයි බණ කියන්න වෙන්නේ. ගොඩාක් අනාචාරය ඇතිරිලා රාගේ වැඩි කෙනෙක් පැවිදි වුණාම රාගෙටම ගුරුවරයාගේ ආයුෂ ඉවරයි. හැම දෙයතුලම එයා ඒක නඩත්තු කරනවානේ. ඒ ස්පර්ශය තුල වින්දනයක් ලැබලා පුරුදු වෙච්ච කෙනා හැම දෙයතුලම ස්පර්ශ වින්දනය තමයි එයා කැමති. හැමතැනම ස්පර්ශය තමයි කැමති. ඒ ඔක්කොම හදන්න ඕනේ. නිකන් කතා කරන සහෝදර සංගයට තට්ටුවක් දාලා කතා කරනයි අර ගෑනුන්ට එහෙම තමයි තට්ටු දාලා කතා කරලා තියෙන්නේ. යන ගමන් නිකන් උරපත්ෙන් තට්ටුවක් දාලා යන ඇපිල යන අර ගෑනුන්ටත් එහෙම තමයි කරලා තියෙන්නේ. ළඟ වාඩුනම ඇඟේ හේත් වෙනවා. එහෙම තමයි හේත් වෙලා කතා කරලා තියෙන්නේ ඒ කාලේ. දැන් ඒ පුරුදු ඔක්කොම හදන්න එපා. ඒ ඔක්කොම විනයට පටහැනිනේ. ඒ ඔක්කොම දන්න. එතකොට ඒවට බණ වාර කීයක් කියන්න එපා. කොච්චර දඬුවම් කරන්න එපා. කොච්චර අවවාද කරන්න එපා. ඔක්කොම හදන්න එපා. දැන් රත් අවුරුදු කියන කතන්දර මොකවත් දන්නේ නැහනේ. එයා කැමති නැ උස්සනවට. එයා කැමති නැ වඩා ගන්නවට. එයා කැමති නැ තවත් කෙනෙක් ළඟ ඉන්නවට. හරි ලේසියි අවවාදන්න. ගොඩාක් අර මිතුරුකමේ සමාජීට පු කට්ටිට තනියෙන් කැම කන්න බෑ. ඔරෙන් පොල් කඩන්න යන්නත් යාට කවුරු ළඟ ඉන්න ඕනේ. ඇයි? හැමතැනම එහෙම තමයි. ජෝඩු තමයි යන්නේ. එහෙම එයා මිතුරුකමක් නඩත්තු කරලා හැමතැනම මොන ගමන ගියත් කවුරු එක්කෙනෙක් එක්ක යන යාළුවෙක් එක්ක තමයි යන්නේ. බයිසිකලෙන් යනවා නම් පිටිපස්සේ යාළුවෙක් ඉන්නවා. නැත්නම් යට යන්න බෑ. එහෙම උදකලාවෙ තනියෙන් යන්නේ නැහැ කිසිම ගමන. එහෙම පුරුදු වෙලා. එයාව පැවිදි කළාම ලොකු ප්‍රශ්නයක් නේ. මේක ඇතුළත ඒක නඩත්තු කරන්න හදනවානේ. එයාගේ වයස තරමට කෙනෙක් එක්ක යාළු වෙලා හොඳට මිතුරු වෙලා උන්වහන්සේත් එක්කමයි ඉන්නේ. ඇඟේ ලිලාමයි ඉන්නේ. පින්ඩ පාත යන්නේ උන්වහන්සේත් එක්ක, වළඳන්නේ උන්වහන්සේත් එක්ක, නිකන් නෙලාට ගිහිල්ලා ඉතින් අඹ යාළු වගේ ඉතින් කතාව. අරුණාන්තට වැඩෙන්නෙත් නැහැ, උන්වහන්සේට වැඩෙන්නෙත් නැහැ. දැන් ඕවත් අදන්න එපා. කමටාන් දීලා ඉවරයක් නැහැ. සමාජයත්, සමාජයේ තියෙන දුර්වලකමත් කොච්චර දුරට අපි නොදැනුවත් ඉන්නවද? නොදන්න ගන්නවද? එච්චර ඉක්මනට රාත්. කොච්චරේ කෙලෙස් ටික අඳුර ගන්නවද? එච්චරට ප්‍රමාදයි එයාගේ නිරෝධය. ඒ දැනගත්ත දේවල් ඔක්කොම නිරෝධ කරන්න එපා, අඩුපාඩු හදන්න එපා. පැවිදිකම හරියට කරන්න අත්දැකීම් වින්ද නෙමෙයි. නැවත ඒක විඳින්න කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක සම්පූර්ණ කරගෙන යන්න ඕනේ. ඇත්ත ඒකනේ. ඒ විඳපු නිසා ඇති වෙච්ච ප්‍රශ්න. අදටවත් අපිට රාගයක් විඳින්න ඕනේ කියලා හිතෙන්නේ නැයි. ඒක කවදාවත් විඳලා නැහැ. ඒ රාගයේ සුවේ මොකද්ද? ඒ විඳනේ මොකද්ද? කොයි වගේ මානසිකත්වය අපි දන්නේ නැහැ. ඒ නිසා මදාසක් පාළ වෙන්නේ නැහැ. කොච්චර ශ්‍රේෂ්ඨ දේ මොන තාපසේ. ඒක වින්දට පස්සේ ආ දන්නවා රාගයෙන් මේ තරම් වින්දනයක් ලබන්නකො. එතකොට මේගොල්ල වටිනා කට්ටිය. එහෙම කට්ටිය අපට ඇතුලේ ඉන්න ඕනේ. එයා එහෙම එකක් හිතනවා. වැරදි කරලා කෙලෙස් වලින් අද්දකින් අරගෙන එන මනුස්සයව අරි අමාරු හදන්න. එයා ඒක අඳුරනවා. ඒ කෙලෙස් අඳුරනවා. ඒ අඳුරන නිසා යාව නිරෝධ කරන්න අරි අමාරුයි. ඒ ආස්වාදයේ වින්දට පස්සේ බුදුහාමුදුරුවෝ කියන දැන් මොකවත් කරන්න බෑ. ඒක ආධිනව කරලා නිස්සාරල කරලා කෙලස් නිරෝධ කරගෙන ඊට පස්සේ rahat වෙන්න කියන. ආස්වාද විඳින්නේ නැ කෙනෙකුට. එයාට ආධිනව දකින්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වද? නිස්සාරණ කරන්න කිව්ව ඇයි? එයා ඒක දන්නේ නැහනේ. බැරි වෙලාවත් ඉඳෝ ආස්වාද විඳද? ආධිනව දකින්න නිස්සාරණ කරලා නිරෝධ කරගන්න එතකොට rahat වෙයි. ස්වාමීන් වහන්සේ මං ආස්වාද විඳින ඒ ප්‍රශ්න ඔබන්සේ එතන ඉන්නපා. ඇයි උන්නාස නිදා? දන්නේ නැනේ. දෙන්නෙකුට අමතන් දෙක රාගය සියලුම තථාගතයන් වහන්සේලා ප්‍රතික්ෂේප කරනවා. කිසිම භික්ෂුවකට රාගයක් අනුමත වෙලා නැහැ. කිසිම විනයකින් අනුමත වෙලත් නැහැ. ඇයි තථාගතයන් වහන්සේලා රාගය ප්‍රතික්ෂේප කරන්නේ? රාගය වැඩි වෙනවා කියලා කියන්නේ එයාගේ කයේ ලේවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. සිතේ චිත්ත වීති ඉපදෙන ප්‍රමාණය, සිතේ වේගවත් බව වැඩි වෙනවා. ඒක කොච්චර වැඩි වෙනවද කියලා කිව්වොත් මොළේට ඒ පණිවිඩ ගන්න බෑ. එච්චර වැඩි. එයාට අම්මා තාත්තා කමතක වෙනවා, සමාජය අමතක වෙනවා, පරිසරය අමතක වෙනවා, ඇයි ඉන්න ස්වභාවය අමතක වෙනවා, මේ ලෝකයේ හැම දෙයක්ම එයාට අමතක වෙනවා. එයා අමනුෂ්‍යෙක් බවට පත් වෙලා මේක විඳලා ඉවර කරොත් ඇති. ඊට පස්සේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ. එයා නැන්දම්මා, එයා ලොකු අම්මා, එයා සහෝදරිය, මගේ එකසුපන් නංගි, ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එන ප්‍රශ්න ඕනෙකට මුණ දෙනවා. වෙඩි තිබ්බත් කමක් නැහැ, මැරුවත් කමක් නැහැ. හැබැයි මේක විඳින්න ඕනේ කියන තැනට එයා ඉන උම්මත්තක ස්වභාවයේ උපරිමයට යනවා. සතර අපා ඉපදෙන්න බොහොම ලස්සනට අපාර අදා ගන්නවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේලා මේ රාගය කියන කේලා දකින්නේ. හැම බුද්ධ ශාසනයෙන් බලන්න වැඩිපුරම සිල් දීලා තියෙන මොකටද කියලා? කාමසු මිච්ඡාචාර. මේක තමයි භයානක මේක. අනිත්‍යව ප්‍රශ්නයක් නෑ. හොරතම් කළා. ආම්දෙනිය ගත්තනේ. හරි, ඊට පස්සේ කරන්න එපා. ගිහලා දෙන්න. දසිල් ගන්න ආපහු. හරි, ඊට පස්සේ කරන්න එපා. ආපහු දෙන්න පුළුවන්. ඒක ආපහු ඒ විදිහටම දෙන්න පුළුවන්. රාගය අසුරුනාම රැසිරුණුච්ච නැති තැනට ආයිපත් කරන්න පුළුවන්ද? ඒ නිසා යාව අයින් කරන සාතනිය. යාව ආයි ගන්න බෑ. එයා ඒක දැනගත්තා. ඒ වින්දනේ වින්දා ඒකට වටිනාකමක් දුන්නා. එහෙනම් එයා ඒ මානසිකත්වයෙන් තමයි මේ ඔක්කොම කට්ටිය බලන්නේ. යාව දඬ හරි අමාරුයි. යා පරාජිකක් ලයින් කරනවා. නමුත් එහෙම පරාජික නොවිච්ච කෙනෙක් හොයන්න නෑ. ගී කට කසාද බඳලා පරාජික තමයි. හැබැයි ඒක මාන වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලන්ව නෙරපන්නේ. ආවට පස්සේ හරි ඒගොල්ල හරියට පිළිවෙත රකින්න ඕනේ. එහෙම රකින්න බැරි නම් යව අයින්ම කරලා දානවා. පරාජිකත්‍ය කිසිම කෙනෙක් සාසනය තියාගන්න කිසිම විනයකින් කියලා නැහැ. යව අයින්ම කරලා දානවා. එච්චර බරපතලයි ඒක. සාසනේ පැවැත්මට. එහෙම වුණ නැත්නම් ඒ කමටාන නිවැරදි. එහෙම වෙනවා නම් ඒ කමටාන තවත් ක්‍රමයක් තියෙනවා. ඒ හැමදේම උනාට පස්සේ තියෙන මානසිකත්වය තියෙනව නේද? ඒකට වඩා ඒ කියන ඒ ස්ථානීය තුල ඒ සිද්ධිය තුල අපි ඒ ඇසිරිච්චයේ මෝඩකම අපේ දුර්වලකම අපේ තියෙන අඩුපාඩුව ඒවා දකින්න ඕනේ. ඒක දැක්කම අපිට ලැජ්ජයි දෙනවා. මේතරම් මේ අසිකිතිතේ ඇසුරුනාද? මේතරම් දුර්වලද? මේතරම් මෝඩෙද්ද මම මේ විදිහට ඇසුරෙන්න කියලා තමන් කෙරේ අවතක්සේරු කරලා අපාස කරලා එලා දැක්කම ඒ වැරද්ද නැවත වෙන්නේ නැහැ. තමන්ගේ චරිතයට මාන්නයට ගානවා. ගාලා ඒ අපාස කරවල අරක නිවැරදි කරගන්නවා. එහෙමත් හදාගන්න පුළුවන් කෙලෙස්. දැන් එහෙම මේ පොඩි කාලේ ආශ්‍රමේ ඉන්න සමහර දරුවෝ හදාගන්නවා. මොනවාරි එකක් වැරද්දක් වුණාම අනේ මලන්නක අනුන්ගේ කෙතෙල් ගෙඩියනේ මේ ගත්තේ. එක ගත්තේ ගින් දෙන්න. ඒක ඉතින් මට අදාළ නැහැනේ. මොකටද මං එක ගත්තේ? උන්නාන්තලා අවශ්‍ය නැහැ එක ගනින්නේ. මොකටද මං ගත්තේ? අනුන්ගේ වැඩක් නෑ. මං වාගේ මෝඩේ අනුන්ගේ වැඩවලම කරන්න හදන්නේ. අනුන්ගේ ප්‍රශ්න වලටම ඇඟිලි ගන්න කියලා. එහෙම යා මනසින් කියන්නේ මනසින් බැනලා යාව අපහාස කරලා නිඳා කරලා ඒක අදා ගන්න. ඒ අපහාස නිඳා කොච්චරද කිව්ව ජීවිත කාලෙට ඒක මේ කෙරෙන්නේ නැහැ යාගේ. එච්චර මතක තියෙනවා. එයාට මේ අපහාස කරගන්නවා. නිඳා කරගන්නවා. අවතක්සේරු කරගන්නවා. කරලා ඒක අදා ගන්න. එහෙමත් හදන්න පුළුවන්. එහෙම නැතු අර විදිහට මැනේ කරා මෙන් නැත්තම් ඒක හරියටම හරි කමට අන්න. ඇයි ප්‍රශ්නේ විසඳිලා? කොහොමද ඇදෙන්න තමයි උන්නේ. දැන් හොඳම වැඩේ තමයි භාර්යාවකගේ අඩුපාඩුවක් තියෙන හඳුරු. ඒ භාර්යාව මරන්න තරම් තරහ. කතා කරන්න එයා ප්‍රතිසේප කරනවා. රාගයේ උපරිම ඇදිච්ච වෙලාවට වැඳලා සමාව වර්ගෙන එක්කංගෙන් දිතෙනවා. එතකොට ඒ වරදි මුකන් හරි හරි කමන්නේ මීට පස්සේ එම කරන්න කියලා එක්කංගෙන්. රාගේ සංසිඳනම් පස්සේ ආයුධය පටන් ගන්නවා. යනවා මිනිස්සු ආයි මේ පැත්ත පලා තෙන්න කියලා ආයුධය පටන් ගන්නවා. ආයි අර මිනිස්සු බල මේ මිනිස්සු ඇයි හොඳට කතා කරන්නේ කියලා ඉතින් කලබලලා ආයි දෙදිටි කරගෙන අම්මලා ගෙදර යනවා. ආයි මාසයක් විතර ගිහලා රාග හොඳටම වැඩි වුණා. ආයි ගිහලා වැඳලා සමාවරිගෙන ආයි එක්කන් ඉනවා. මේක රාගේ ස්වභාවයක්. රාගේ ස්වභාවය. ගෑනු කට්ටිය මේක දන්නවා. පිරිමියාව මෙල්ල කරන්න තියෙන එකම තැන ඕක කියලා. එයා ඒ රාගයට වැඩි වෙනකන් ඉඳලා හරියට වැඩි වෙන අවස්ථාවේදී එයාගේ ඉරියව් වෙනස් වෙනකොට හරියට දැනගෙන ඒකට ගහනවා එයා. එදාට අම්මලා ගෙදර යනවා. අම්මලා ඔක්කොම ඇවිල්ලා එනකොට ඒගොල්ලත් එක්ක කතා කරගෙන ඉන්නවා. මේ මිනිස්සාව අසරණ කරනවා. බැරි ගස්සනවා. ඒ මිනිස්සාගේ අර ඉල්ලීම කරලා තිබුණානේ. අපේ මල්ලිට වීදම දරන්න කියලා. ඒක එයාගෙන් කෙරෙනකන් එයාට රාගයෙන් ගහලා බැරි ගස්සන. ඒ මිනිස්සා පොලියට හරි සල්ලි අරගෙන මල්ලිගේ ප්‍රශ්නේ කතා දෙබඳ පෑම පිරිමි කෙනෙක්ගෙම ආලා බලන්න කාන්තාවගේ රාගෙන් එයා ගහන්නේ නැද්ද කියලා හැමෝම ගුටි කනවා. එයාට රාගෙ වැඩි වෙච්ච වෙලාව තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. මේ එයා පැත්තේ ඉඳම ඉතින් අයියට දෙමු නේද? බෑ කියන්න බෑ යට. ඇයි? ඒ රාගෙට අවස්ථාව දැන් ගන්න ඕනේ. හරි දෙමු කියලා කිව්වම දැන් ඒතෝදේ බෑ කියන්නේ. ඒ මොහොතේ තමයි ඒ වගේ ප්‍රශ්න ඔක්කොම මතව ලිස්ට් එකේ කවදාවත් ආන්න. තරාගෙල්ල එන වෙලාව වැඩට යන වෙලාව එන වෙලාව කවදාවත් අන හරියට එයා ඒ උච්ච මට්ටමට එනකන් ඉන්නවා. යාට ඒ රාගේ අවශ්‍යතාවය ඇති වෙනකන් ඉඳලා තමයි අර ප්‍රශ්න ටික ලයිස්තුව දිගාරින්නේ. ඒ ප්‍රශ්න ඔක්කොම විසඳගෙන එතකොට බලන්න කොච්චර දුර්වලද කියලා. නැන්දව එළියට යවන්න ඕනේ නම් කවදාවත් නිකන් ඉන්න වෙලාවට කතා කරන්නේ නැහැ. එයාට රාගේ අවශ්‍යතාවය ඇති වෙච්ච වෙලාව තමයි කියන්නේ ඔයාගේ අම්මත් එක්ක කරදර යන්නේ මම යනවා. ඔයා යන්න එපා. මම අම්මා එලවන්නයි. එයා යව රාගේ කක්කාගෙන පිනවන්නේ. එතකොට උදේ අම්මා යනවා. ඒ පොයින්ට් එක කතා කරන්නේ ඒ මොහොතේ. එහෙම තමයි නන්දම්මල ඔක්කොම මේ මාළු මඩේ ඉන්නේ. රාගය කියන්නේ භයානකම එකක්. බුදුගුරු හැමෝම වැඩිපුර විනයකින් දේශනා කරපු එකක්. ලෝකේ ගොඩාක් කට්ටි අහුවෙච්ච එකක්. ලෝකේ ගොඩාක් අය අසරණ වෙච්ච එකක්. කතාද බනින්න මනමාලි බලන්න යන මිනිස්සයා දිහා දැක්කාම පව් කියලා එතන වාඩි වෙලා හරියට කලතිරු. මාව එක්කන් ගියා පොඩි කාලේ. මට අවුරුදු 3යි. සියමගේ පොඩි ඇඟිල්ල දුන්නා මම අරගෙන යනවා මාව. මොකද කිව්වාම අපේ පවුල කෙනෙකුට මනමාලි බලන්න යනවා. ඉතින් මනමාලි ඇයි බලන්නේ කියලාවත් මම දන්නේ නැහැ. ඉතින් බලන්න යනකොට ඉතින් මං ඉතින් මනමාලි දිහා බලාගෙන මිනිස්සුත් බලන මොකදන්න පොඩි එකා මනමාලි දිහා බලාගෙන. සියයට මොනවද තේරුණා? සියයි මිනිසරන්න මොකද පුතා කියලා. ලස්සනයිද? නෑ සියේ. එහෙනම් බලානින්නේ. ඇයි එයාගේ ඇත්ත රූපෙ මිනිසුන්ට පෙන්වන්නේ නැත්තේ? ඒ යාගේ ඒ මූණේ ස්වභාවයේ ක්‍රීම් ගාලා තියෙන පවුඩර් ගාලා තියෙන ඒ රතු පාට කරලා නිල් පාට කරලා ඒ හැම එකක්ම ඇත්ත එකක් නෙමෙයි විකෘති එකක්. ඇයි ඇත්ත එක පෙන්වන්නේ නැත්තේ? එයාගේ ඇත්ත රූපය පෙන්වන්නේ නැත්තේ ඇයි? ඇයි මේ ලෝකේ කවුරුත් ඇත්ත රූපයට කැමති නැද්ද සියේ? පුතා මගුල කැඩේ. මනමාලි බලන්න යන හැමෝටම ඇත්ත රූපය පෙන්වනවද ඒක නෑ. වෙන එකක් පෙන්වන්නේ. මේකප් කරපු එකක් නෙ පෙන්වන්නේ. ඒක ඇත්ත රූපෙ නෙමෙයිනේ. ඒතර මේ මිනිස්සු කැමතිලා තියෙන ඇත්ත රූපෙ නෙමෙයිනේ. බොරු රූපෙට නැති රූපෙට කැමතිලා තිනේ. ඇයි රාගෙට අරක දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ගෙදර ගිහලා මූණෝදලා නාලයි වුණාට පස්සේ තමයි මූ කලකිරෙන්නේ. අනේ අපරාදේ මේ ගැණිතර මුද්ද දැම්මේ කියලා. ඉතිපස්සේ දැන් මොනව කරන්නද? ඒ ස්වරූපේ සම්පූර්ණ කන පිට අරිනවා. කිසිම මේකප් එකක් නැතුව නිදාගෙන උදේට නැගිටින රූපයයි මේකප් කරලා තියෙන රූපය අතර බලන්න පොලිසියටවත් අඳුර ගන්න බෑ. කට උතර ගන්න කියම එයා කියන මෙයා නෙමෙයි කියලා. ඇයි පොලිසියට අඳුර ගන්න බෑ රූප දෙක මිනිස්සු දෙන්නේ කන පිට ගියේ. මේ මිනිස්සු කවුරුත් ඒවා දන්නේ නැහැ හඳුරන්නේ. ඒ තරම් අවබෝධයක් නැහැ. ලෝකේ හැමතැනම කෙලෙස් නඩත්තු කිරීමක් තමයි තියෙන්නේ. එක බණකට මම වැඩලා හිටියා. වැඩිහිටි නිවාසෙක. මම ඇහුවා මේ දරුවා ඉන්නවද අම්මේ? හාම්දරුව මට මේ පුතෙක් විතරනේ. ඉන්නවද ජීවතුන්ට? ඔව් ඔව් බැංකුවේ මැනේජර් මාත් එකයා. ඇයි මෑණියනි එතකොට වැඩිහිටි නිවාසෙන්නේ? ලේලිත් එක්ක ඉන්න බෑනේ හාම්දරුව. ඇයි? මම ඉතින් හුයලා ඉතින් මුල් කොටස පුතාට වෙන් කරලා තියලා උගන්නලා මං ඉතින් මගේ තිබිච්ච දේපල ඔක්කොම වේව කළා. ඔය උපාධි ඔක්කොම උගන්නලා ඉතින් හැමදේම කළා. ලේලි ඉතින් ඉතුරු වෙච්ච කෑමනේ මට දෙන්නේ. ඉතුරු වෙච්ච කෑම. එයා එහෙම කරන්නේ නැහැ. ඉතුරු වෙච්ච කෑම රෝඩින් අලුත් බත් දාලා ඒ ව්‍යංජන් ටික තියලා දෙනවා. ඉතින් බත් දැක්කාම හැමෝටම පේන්නේ අලුත් කියලා. අනනකොට හාමුදුරනේ සුදු බත් යටින් එළවලු වෙනවා. එතකොට තමයි මම දැනගන්නේ මේක මේ ඉතුරු වෙච්ච විසි කරන්න බැරි ඒවා තමයි මට දෙන්නේ කියලා. ඉතින් විතිකරණ ඒවා කන්නේ ඉතින් බල්ලෝනේ ඉතින් බල්ලෙක් වෙලා මට එතන ඉන්න බෑ හාමුදුරනේ. ඒ නිසා මම ඇවිල්ලා මේ කට්ටියට කියලා මම මෙතන වැඩක් කරගෙන ඉන්නවා. කොහොමද ඒ தත්ත්වය? කොහොමද යාගේ ජාතක කතාව? මේක තමයි ඇත්ත. මේක මිනිස්සු ලෝකේ දකින්නේ. මං ඇහුවා අම්මේ ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? හාන්ද හාමුදුරනේ. තරහ වෙන්නේ නෑ නේද? නෑ හාමුදුරනේ. අම්මා කසාද බැන්දනේ මේ පුතා හම්බෙන්ද? කසාද බැන්දනේ. ඒ මාත්‍යාගේ අම්මට හොඳට කණ්ඩ බොණ්ඩ දුන්නද? ඔළුව කානෝය. ඇයි අම්මේ ඔළුව ඉස්සරිද? නෑ හාමුදුරනේ මම සැලකුවේ නෑනේ. ඉතින් කොහොමද ලේලි සැලකන්නේ? හේතුඵල දාම බෞද්ධයෙක් නේද? බුදු හාමුදුරේ ඒකනේ කිව්වේ. අපි කුමක් දෙනවද? ඒකනේ ලැබෙන්නේ. අදත් බණට මම ඒ කට්ටියට ඔක්කොම කිව්වේ ඒකනේ. අපි මොනවද දෙන්නේ? ඒකනේ ලැබෙන්නේ. ඒතර නැන්දර සැලකුවේ නෑනේ. අම්මත් ඕකම නේද කළේ? ඕකම නෙමෙයි නමුත් ඒක තමයි. ලේලි තේකම තම අපට කළේ. ඒක මිනිස්සු තේරුම් ගන්නෑ. මිනිස්සු අකටයුතු දේවල් කරලා කටයුතු දේවල් බලාපොරොත්තු වෙනවා. අනුන්ගේ දේවල් පෑරගෙන තමන්ගේ දේවල් ආරක්ෂා වෙන්න පතනවා. වෙයිද? පාර යන මිනිස්සුන්ගේ පතිවත කෙලසනවා. තමන්ගේ අඥාන මනසගේ පතිවත ආරක්ෂා වෙන්න බෝධි පූජා තියෙනවා. කෙරෙයිද? අනුන්ගේ දරුව පෙම්බැඳිලා පෑරගෙන කියලා කසාද බඳිනවා. තමන්ගේ දරුවට වට දාලා තාප්පෙ බැඳලා ආරස්සව දෙනවා. කෙරෙයිද? මේ මිනිස්සු හැමෝම වෙලාවට බේත් බොන්නේ. වෙලාවට බේත් දීවන මේ මිනිසුන්ට තේරෙනවා වැරද්ද තියෙන්නේ මෙතන නෙමෙයි අතන. වෙලාවට බේත් බොන්නේ. මේ කට්ටියට වැරදිලා. මේ දරුවට තාප්පයක් බැඳලා ගේට්ටුවක් දාලා කාමරය ඇතුළට දාලා ආරස්සව දෙන්න නෙමෙයි තිබුණේ. තමන් කසාද බඳින්න අර අනිත් අහිංසක දෙමෝපියන්ගේ දරුව පෑරගෙන ගියානේ ඉස්කෝලේ යන කාලේ ඒ ළමයා වරගෙන ගිහලා කසාද බඳින්න. ඒක නොකිරුවනම් මෙතන මේ තාප්පේ බඳින්න අවශ්‍ය නැහනේ. ඒ දරුවන්ගේ දෙමෝපියන්ගේ කොච්චර හිතදිද නේද කම්පා වුණාද? ඉස්කෝලේ ගිය ළමයා ආගියටක් නැහැ. අවුරුදු 18ක් ඇදුවා ඒ ළමයා අතුරුදාන් වුණා. ඒ කම්පාව වේදනාව කර්ම හෙන්නෙපායි. මේ දෙමෝපියන් විඳින්නෙපායි. තාප්ප නෙමෙයි යකඩ දාලා වැව්වත් ඒක වෙනවා. ඒ කර්මය අත ගන්න කොයි හරි අසත්පුරුෂයෙක් එතනට පාළ වෙනවා. මිනිස්සු හේතුඵල දාම දකින්නේ. කර්මඵල විශ්වාස නැහැ. අනිත් අයට අකටයුතු දේවල් කරනවා. අනිත් අයට දුක දෙනවා. තමන් සප බලාපොරොත්තු වෙනවා. අනිත් අයගේ දේපල විනාශ කරනවා. තමන්ගේ දේපල ආරක්ෂාවෙන්ද සේප්පුවේ තියෙනවා. බැංකුවේ තියෙනවා. එහෙම තිබ්බම බැංකුව වැටෙනවා. ඇයි? ඒක ආරක්ෂා වෙන්නේ නැහැ ඒක. බැංකුව වැටෙනවා. අනුන්ට නිඳා කරලා තමන්ට ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා. අනුන්ගේ අගුණ කිය කිය තමන්ගේ ಗುಣ කතන කරනවා. මේක වෙන්නේ නැහැ කවදාවත්. හේතුඵල ධාම තුල එහෙම එකක් නැහැ. හොඳ දේ දෙන්න එපා, හොඳ දේ ලැබෙන්න. යාපත ඉන්න එපා, යාපත වෙන්න. සමාජයේ ලොකුම දුර්වලකම, ලොකුම අඩුපාඩු. දරුවෝ අපට සලකයිද නැද්ද කියලා ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය නැහැ. ඉන්න දෙමෝපියන්ට හරියට සැලකුවාම ඉර හඳ වගේ විශ්වාසයි. මේ දරුවෝ අපට සලකයි. ඒක තමයි හේතුඵල ධාම. තමන්ගේ දෙමෝපියන්ට සලකන්නේ අර ආය කෙනෙක් වාගේ ළමයි බලා ගන්න තියලා ගිහින් තියෙන. ඒ කට්ටියට තියෙන ඉස්කෝලේ ගිහලා මොන්ටිසෝරි ළමයාගේ එන්නයි, ඒ ටියුෂන් පන්ති වලට එක්කන් යන්නයි, ගෙදර උයන්ඩයි, තාත්තාට තියෙන පොලේට ගිහලා වඩමුට්ටු ගේන්නයි, ගෙදර මුරකාරයාගේ වැඩ කරන්නයි, පුතාට උදේට ගිහින් පත්තරේ ගේන්නයි. ඉතින් ඕම කළාම ඒ දරුව අපිට සලකයිද? පස්සේ දරුවට උගන්නන පුතේ දෙමව්පියන්ට සලකන්න ඕනේ. ඌ සලකන්නේ නැහැ. ඵලයේ හැදෙන්නේ කොහමද? හේතුව හදන්න නැතුව. මේ මිනිස්සු හේතු හදන්නේ නැති ඵලයක් ප්‍රාර්ථනා කරන. එහෙම ඵලයක් හැදෙන්නේ නැහැ. එහෙම ධර්මයක් නැහැ ලෝකේ. තමන්ගේ දෙමව්පියන්ට වැඳලා වැඩට යනවනම්, උයන කෑම එකෙන් අග්‍ර කොටස දෙනවනම්, ලෙඩර දුකට බලනවනම්, කවදාවත් වැඩකාරයෙක් වගේ නඩත්තු කරන්නේ නැතුව ඒ ගෙදර රජ්ජුරුවෝ වගේ තාත්තාවයි අම්මයි බලා ගන්නවනම්, ඒ ගරුත්වයේ මූලාසනේ දෙනවනම්, කොච්චර වයසට ගියත් ඒගොල්ලන්ගෙන් උපදෙස් අරගෙන ඒ ගත්තේ අනුශාසනාවට අනුව වැඩ කරනවනම් ආණ්ඩ දෙයක් නැහැ. ඒ දරුව අනිවාර්යයෙන් මේ කටයුතු සලකනවා. ඉපදෙන එක වෙන දෙයක් කරන්නේ, ජීවිතේ කැප කරනවා දෙමව්පියන්ට ඉතුකම් කරන්න. ඇයි? හේතු හදලා ඵලේ නිකන් හැදෙනවා. මාතාපිත උපත්තානම් පුත්තදාරත සංගෝ කෙනෙක් ඇත්තම කතාව මොකක්ද දන්නවද? අම්මා තාත්තට උපස්ථාන කරන්න, එතකොට දරුව ඕගලන්ට ඉතුකම් කරයි කියන එක තමයි කියන්නේ. මේ සමාජයට පණිවිඩය අභාග්‍යතුන්ස කියන්නේ. මුළු ගමේම තියෙන ප්‍රශ්න ටිකට එක උත්තරයකින් උන්නාස දේශනා කරන බලන්න සර්වඥතා ඥානෙ. ඒ ගාතවල අපිට තේරුන්නේ නැහැ. අපි වෙන එකක් නේ තේරුම් ගත්තේ. වෙන එකක් තේරුම් ගත්තේ. ඒ ගාතවල හරියට තේරුණා නම් මේ ලෝකයේ අද සමාජවල ප්‍රශ්න නැහැ. රට රාජ්‍යවල ප්‍රශ්න නැහැ. මෙච්චර අනාථ මඩම් හැදෙන්නේ නැහැ. මෙච්චර වැඩිහිටි නිවාස හැදෙන්නේ නැහැ. ප්‍රශ්න නැහැ ලෝකේ. ඒයි බුදුන්ගේ වචන එකක්වත් අපට තේරුන්නේ නැහැ. අපි ඒවා තේරුම් ගත්තේ නැහැ. අපට වොමනාවක් නැහැ ඒවා තේරුම් ගන්න. ඒ දුර්වලකම් අද විඳවන්නේ මිනිස්සු. ලෝකයේ තේරුම් ගත්තත් නොගත්තත් එක ප්‍රශ්නයක් නැහැ. ඒ ටිකවත් ඇති. කෝටි 800න් මෙච්චරවත් තේරුම් ගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ලෝකයේ අමතනම තියෙන බොරුව. අපිට පේන දේ ඇත්ත නෙමෙයි. ඒක බොරුවක් පේන්නේ. මේ පේන නාම රූප ඔක්කොම ඇත්තද නැහැ? හැම ස්නේහයක් ගානේ මේ අනිත්‍ය වෙවි තියෙන. එනම් පේනද ඇත්ත නෙමෙයි. මොනවද එකක් උන්නාසේ කියනවා? මට එකක් හිතෙන. හැබැයි උන්නාසේ මොනව හිතාගෙන කියනද මම දන්නවද නැහැ. එනම් හැයින් එකක් ඇත්ත නෙමෙයි. අර මුලින්ම අපි කිව්වාගේ පාර යනකොට පේන මිනිත් ඔක්කොම ඇත්ත රූපද? රූපලාවන්‍ය මධ්‍යස්ථාන ටික වැව්වොත් ගෙදරට මේ මිනිස්සු ගන්න. ඇයි? තාත්තා දුව අඳුරන්නේ නැහැ. මිනිහා ගෑණි අඳුරන්නේ නැහැ. අඳුර ගන්න බෑ. මොකටද ආවේ කවුරු හම්බෙන්නද කියලා ගෑණිගේ මිනිස්සු ආනවා. කවදරි ඒවා නැවත අදුවාම ගිහලා මේකප් කරගෙන ආවට පස්සේ ඇතුළට ගන්න. අඳුර ගන්න බෑ. ඕක තමයි ඇත්ත කතාව. ක්‍රීම් වලින් පවුඩර් වලින් තමයි මිනිස්සු දුවන්නේ. කුසලෙන් දුවන්නේ නැහැ. කුසලෙන් දුවපු කාලේ බුද්ධ කාලේ ඒ කාලේ කුසල් වලින් මිනිස්සු දිව්වේ. අද මිනිස්සු සම්පූර්ණ මේ ගමන යන්නේ පවුඩර් වලින් කිරීම් වලින්. ඔක්කොම බොරු. හැමතැනම බොරුව තියෙනවා. ස්වාමීන් වහන්සේලාගේ කුසගින්න නිවෙන්න කියලා කවුද දානයක් දෙන්නේ? අර නැති වෙච්ච කිරියම්ම ආවිලා කරදර කරනවා. රැට බලම් මරම පෙරලනවා කුස්සියේ. ඒ කරදරේ ඉවර වෙන්න ඕනේ. ඒකටයි බත් දෙන්නේ. ඒ දානයක් නෙමෙයි ඒක පෙරේත ගොට්ටක්. පෙරේත ගොට්ටක් දීලා උන්වහන්සේ බඩගිනි වැඩිලා පෙරේත ගොට්ටක් කාලා උන්වහන්සේ රෑ තිස්සේ දඟලනවා පෙරේතෙක් වාගේ. ඇයි? නින්ද යන්නේ නැහැ. ඇත්ත ඕක. දෝත් මුදින් තියාන දානයක් ගේනවා ස්වාමිනේ. මේ දානය වහන්සේලාට පූජා කරන සාංගික දානයක්. පූජා කරාම ලයිස්තුවක් දෙනවා මේ හැතැම්මක් විතර දිගයි. මොකද කිව්වම මැරිච්ච කට්ටියට පින් දෙන්න ඕනේ. 70ක් විතර ඉන්නවා ලයිස්තුවේ. එතකොට දැන් ආන්දරන්ට සාංගික දානය දෙන නෑ. මලබත දීලා තියෙන්නේ. අර කණත්තේට කියලා වල දාලා පස් ඔක්කම දාලා එන කට්ටියට දෙන්නේ කරවල කටුයි මේ උය බට්ටකයි වෙලා ඒ බත දීලා තින්නේ. ආන්දරෝ පස්සේ දන්නේ මුන් සාංගික දානයක් කියලා ඉච්චිතම් පච්චිතම් කියලා දුන්නට මලබතක් නෑ දීලා තින්නේ. අපට වැරදුනා. දන්නේ අපි මලබත මේ කාලා තින්නේ. එහෙනම් මලමිනින්ට අනුශාසනා කරන්න වෙනවා. දැන් පින් දෙන්නකෝ. මලබත කාලා ඉතින් එක පවුටිය ගෙවන්න එපා. හැමතැනම තියෙන බොරුව. යමෙක් යමක් නිකන් දෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇතුව දෙන්නේ. අද කෙනෙක් කියලා සාන්නාන්ත සබන් කෑල්ලක් තියෙනවා. සබන් කෑල්ල. පස්සේ ඇල කියන සාන්නාන්ත මේ කිරියම්මගේ දාහනේනවා ලබන සතිය. එහෙනම් මේ මනුස්ස පගාවක් නෙමෙයි දීලා තින්නේ. දැන් සබන් කැල අරගෙන ඇඟේ ගාලා ඉවරනේ. දැන් ඌරලා සබන් කැටි අදන්න පුළුවන්ද? ඇඟේ තෙල් තියනවා, තෙල් අරගෙන හින්දවල සබන් කැටි අදන්න පුළුවන්ද? බෑ. අර සබන් කැටේ ගාපු එකට පෞසිද්ධ වෙන්න ඒ මනුස්සට ගිහිල්ලා කියන්න ඕනේ. ඒ බණ ටික කියන්න ඕනේ. පගාවල් දෙන්නේ මිනිස්සු. පිරිකර නෙමෙයි. ඔක්කොම තැන්වල තියෙන 90%ක්ම පගාවල්. දාන කියන නමි මිනිස්සු මලබත දෙනවා. පෙරේත කොටක් දෙනවා. කලාතුරකින් තමයි දානයක් හම්බෙන්නේ. කලාතුරකින් ඒක තියෙනවා. කලාතුරකින් හම්බෙන්නේ හැම තැනම තියෙන මේ මලබතක් තමයි දෙන්නේ. දානයක් නිකන් දෙනවද? ස්වාමීන් වහන්සේලාගේ යහපත පිණිස, සංඝයාගේ සුව පිණිස, බේසජ්ජා පිණිස අපි දානයක් දෙන. එහෙම දෙන්නේ නැහැ. දානේ දීලා ඉවරලා ස්වාමීන් වහන්සේලා සුවසේ වඩින්න. දානි දුන්නේ සාසනයට අපි දෙන්න එපාය. මොකද්ද මං සීමාන්නේ? තථාගත ගෞතම වහන්සේ අපි ණය ගැති. අපි එන්නේ පාරමී පිරුවේ. ඒ ඒ තථාගතයන් වහන්සේ ශ්‍රාවකයෝ අපිට ණයයි. අපි දෙන්න ඕනේ දානේ. ඔබ වහන්සේලා වඩින්න. එකත් වඩින්න ඕනේ ඔබ වහන්සේ. එහෙම කින තනක් තියනවා. එහෙම දානේ දෙන්නේ නැහැ මිනිස්සු. මලබත් දෙන්නේ මිනිස්සු. දානය දෙන්නම කවුරු කෙනෙක් බෙල්ලේ වැල දා ගන්න ඕනේ. ගඟට පයින්න ඕනේ, ලිඳට පයින්න ඕනේ. එහෙම නැත්නම් වා බොන්න ඕනේ. ඕන් දාන දෙනවා. එතකොට තමයි දාන දෙන්නේ. ඇයි අර මිනිස්සු අකාලේ මියපල්ල ගියා? ආරුඩු වුණා. ගෙදරකට කරදර කරු දානය දිනව එළවන. එතකොට ඒ මිනිස්සයාගේ ආරුඩු අරන් ගින්න අපි සේනාසනෙට. බලන්න මේ පෙරේතයෝ පව අපට පූජා කරනවා. පෙරේතයෝ බෞද්ධයෝකම අපට පූජා කරනවා. දානි දීලා පෙරේතයා බන්දලා අපට දෙනවා අරන් යන්න කියලා. අපි දාන්නේ කාලා අර පෙරේතයාවත් අරගෙන එන්න ඕනේ. අමතනම තින්නේ බොරුව. අමතනම තින්නේ ප්‍රෝඩාව. මිනිස්සු යථාර්ථය පෙන්වන්නේ නැහැ එළියට. ඇත්ත කියන්නේ වෙන එකක් කියන්නේ. ගෙදරකට ගිහිල්ලා මිනිස්සු ගැන විස්තර කාලා බලන්න. අගුණ කියනවාද කියලා නෑ. මෙයා උපාධියක් කිය කරලා තිනවා. රුපියල් 25000 පඩි ගන්නවා. ගියක් තිනවා. මෙයා මේ විදිහට ශ්‍රේෂ්ඨයි. මෙයා බඳින්න ප්‍රශ්නයක් නෑ. මෙයා හරි හොඳ කෙනෙක්. හැබැයි මේ මිනිස්ස 6න් පස්සේ කකුල් 4න් පාර යන්නේ. ඒක කියනවාද? පාටියකට ගියාම මේ මිනිස්ස ඇඳුම් නැතුව ගෙදර එන්නේ. ඒක කියනවාද? මේ මිනිස්සට වහම තරහා යනවා. විවා මේ මනුස්සයා කහනුවල බුදියන්නේ. ඒක කියනවා. ඒවා කියන්නේ නැහැ. උපාධියක් තියෙනවා, රස්සාවක් තියෙනවා, 25000 පඩි හම්බෙනවා, ගේකුත් තියෙනවා. මේ මනුස්සයා බොහොම හොඳයි. වහණයක් තියෙන එච්චරයි කියන්නේ. ඒ හොඳ ටික විතරයි කියන්නේ. නරක එකක්වත් කියන්නේ නැහැ. හැබැයි කියන්න ඕනේ ඒ ටික නෙමෙයිනේ. මාත්‍යා මේ දුව දෙන්න යන්නේ යාටද? විවාම මාත්‍යා මේ අයන් පස්සේ කකුල් 4න් යන්නේ පාරේ. එයා යන්නෙම නයා වාගේ. පාරේ කෙලින් යන්නේ. ඇයි කියලා වොත් එළිය වැටෙනකම් ඒ දොරකොඩෙන්ලේ මනුස්සයර බයිනවා. උදේට වෙරි ඉඳෙනවනේ, පස්සේ මුණ කටෝ දෙන මනුස්සය වැඩට යනවා. උදේට කිරිපටියා වගේ පොඩි එකා වගේ. හැබැයි වෙරි හිඳෙනකම් අර මිනිස්සුන නිදා ගන්න බෑ. ඇයි මේ විදිහට යන්නේ කියලා ඇව්වේ. එළිය වැටෙනකම් බයිනවා. ඕක තමයි මනුස්සයාගේ ඇත්ත කතාව. කවදාවත් දීලා ඒ මනුස්සයා ගෙදර නිදා ගන්න හැමදාම කානුවේ බුදියන්නේ. මේ ටික කිව්වනම් ඒ මගුල කෙරෙයිද? කෙරෙන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ මිනිස්සු. ඇත්ත කියන්නේ නැහැ. කෙනෙක් ආවම ස්වාමිනී මේ කවුද මාත්‍යා? මම ආවල් බැංකුවේ මේ වැඩ කරන්නේ ස්වාමීන් වහන්සේ. මේ මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතින් කතිකාචාර්යනේ. එහෙමද? බැංකුවේ වැඩ කරන හරි හොඳයි. ඉතින් කොයි දෙන්නේ මාත්‍යා? මේ ඉතට ඉන්නේ. ඒ මිනිස්සයා කියනවාද ඒ මිනිස් අනාචාරය ඇසිරෙන එක, බොන එක, බොරු කියන එක, වංචා කරන එක, කපටිකම් කරන එක, ඔර බොරු මැරකම් ඔක්කොම කියනවා නේ. ඒ එකක්වත් කියන්නේ නැහැ. හොඳ ටික විතරයි කියන්නේ. මේ මිනිස්සු ඔක්කම අපි රවට්ටනවා. මේ ලෝකේ නාම රූප හැම එකක්ම අපි රවට්ටනවා. ඇයින શબ્දයේ එකකවත් අභ්‍යන්තර අපිට දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ එකකවත් යථාර්ථය අපිට දැනගන්න විදියකුත් නැහැ, එච්චර ප්‍රඥාවකුත් නැහැ. શબ્ද අපි රවට්ටනවා. අපි ඉන්න පරිසරේ ලස්සනයි, එවනයි, සීතලයි, දියැලි තියෙනවා. මේ පරිසරයත් අපි රවට්ටනවා. අපි පරිභෝජනය කරන හැම දෙයකම මුලාවක් නැද්ද? ඒකක්වත් ගෙනියන්න බෑ. ඒවත් අපි රවට්ටනවානේ. කොච්චර කාලයක් රවටිලාද මේ බුද්ධ ශාසනේ? අදත් අපි රවටෙන්නනේ සූදානම් වෙලා ඉන්නේ. උදේ ඉඳලා නැකිට ගමන ඉඳලා රවටෙන්න සූදානම්. නිදා ගන්නකම් රවටෙනවා. මිනිස්සුත් අප රවටනවා. මේ නාම රූප තුලත් අපි රවටෙනවා. මේ නිසා තමයි තාම රාත් වෙන්නේ නැත්තේ. මේ අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරනකම් රහත් වෙන්න බෑ. එහෙම රහත් බෝධිය බුදුවරු දේශනා කළා නෑ. කවදද තමන්ටවත් තමන් රවටෙන්නේ නැත්තේ? එදාට එයා රහත්. සැබෑ තාපසයා නාම රූපක පැත්තකින් තියනකෝ තමන්ටවත් තමන් රවටෙන්නේ නෑ. අද අවබෝධයට පතුනේ මොන අවබෝධයද? රහත්ුණද නෑ? එන අවබෝධෙ මොකටද? යන්න සතපාඩු වැඩක් නෑ. යන්න අවබෝධෙට. පැත්තට විසිකලා නිකන් හිටියා. මම සෝතාපන්න වෙන්න කලින් ස්වාමීන් වහන්සේ මට මේ නාම රූපේ මේ විදිහට තේරුණේ. දැන් ස්වාමීන් වහන්සේ මගේ සම්මාදිට්ඨියට මෙහෙම තේන්න. මොකක්ද මේ සම්මාදිට්ඨිය? දැන් තමයි අපිට තේරෙන්නේ උන්වහන්සේට සම්මාදිට්ඨිය නැහැ කියලා. ඇයි? රාත් බෝධියට වඩා දැන් උන්වහන්සේ සම්මාදිට්ඨිය වටිනවනේ. වර්ණනා කරනවනේ. ඒක ගැන නිතර හිතනවනේ. කොහොමද මේ මුලාව? එයා සම්මාදිට්ඨියට රැවටිලා. අවබෝධයට රැවටිලා. තමන්ටම තමන් රවටිලා. සැබෑ තාපසයා තමන්ටවත් තමන් රවටන්නේ නැහැ. තමන්ට රවටෙන්නේ ඇයි? නිරෝධ වෙන කෙනාට මේව හවස්සේ නැහැ. යන්න තින ගමන හතන මෙතන රැඳෙන්නේ ඇයි? මේ රවුන්ඩ් බෝඩ් එකේ තේ බීලා මෙතන ඉඳලාගෙන ඉඳලා හරියනවද? මේක తాවකාලිකයි. යනවා. ඉස්සරහට යනවා එයා. ಗುಣ වැඩෙනවා. ඒව රවටෙන්නේ නැහැ. ඉස්සරට වඩා මට හරි ඉවසීම තියෙනවා. රවටෙන්නේ නැහැ. ඉවසීම තිබුණා රාත්තුනාද නෑ? එහෙනම් ඒ ඉවසීම මොකටද? සතපාඩ වැඩක් නෑ. අයින් කළා ඒක. ඉදිරියට යනවා. තව වඩාගෙන යනවා. ඉස්සට වඩා දැමට හැමදේම වැටෙන. වැටුණාට රාත්තුනාද? නිරෝධේ වැටුණාද? මේ වැටීම මොකටද? අයින් වෙන්න, අයින් වෙන්න. කරදරෙන්න බා, උලංගෙන්න, අයින් වෙන්න. එයා ගියා ඉස්සරහට. යනවා නෙමෙයි, ආර්ය ජීවිතේ ඉදිරියට යනවා. එයා එයාටවත් රැවටෙන්නේ නෑ. කිසිම නාම රූපයකට රැවටෙන්නේ නෑ. කිසිම ශබ්දයකට රැවටෙන්නේ නෑ. ඉතන දේවල් වලට රවටෙන්නේ නැහැ. දැනෙන දේවල් වලට රවටෙන්නේ නැහැ. එයා ආර්ය කෙනා. එයා තථාගතයන් වහන්සේගේ ඥාන. බෝධිසත්වයෙක්යා. බෝධිසත්ව ඥාන ඒවා. ඒ ඥාන එකක්වත් අපි තුල නැහෙනි. පොඩි දෙයක් තේරෙන්න බෑ. ඒකට පුදුමාකාර වටිනාකම දීලා රා එළිය වැටෙනකන් නිදි මරාගෙන ඒක මෙනේ කර කර සතුට වෙනවා. මීට වඩා වැරදෙන්න තැනක් තියෙනවද? නැහැ. ලෝකේ කොයිවත් මීට වඩා වැරදෙන්නේ නැහැ. ඒක තමයි උපරිම වැරදිච්ච තැන. එතනින් පස්සේ වැරදෙන්න දෙයක්වත් නැහැ. වැරදිලා ඉවරයි. උපරිම ගිහිල්ලා ඉවරයි. ඒ වදා ගන්න. ඒව නිවැරදි කරගන්න. ඒත උදේ රාත් වෙන්න පුළුවන් නම් රාත් වෙන්න කියලා මම කියන්නේ. දැන් රාත් වෙන්න පුළුවන් නම් රාත් වෙන්න. ඒත උදේ වෙනකන් කල් දාන එකත් ලොකු මෝඩකමක්. රවටෙන්නේ නැතුව සිත පරිත්තම් කරගන්න.